නිදහස් 603ක් වූ නිදහස් 14 වසරේ 9 මාසේ 6 ශ්‍රී සිද්ධාර්ථ විහාරස්ථානයේ පවත්වන භාවනා වැඩසටහන අපට ආරාධනා කොට මේ වැඩසටහන සංවිධානය කරන්නේ පින්වත් චන්දන තිසේරා මැතිතුමනි, ඒ වගේම ශාමලී තිසේරා මැතිණිය ඇතුළු පවුලේ පින්වතුන් සහභාගී වෙලා ඉන්න සියලු දෙනාගේම බලාපොරොත්තුව භාවනාවක් ඉගෙන ගන්න නෙමෙයි, තමා කවුද කියලා ඉගෙන ගන්න. අපි ගොඩාක් භාවනාවන් ඉගෙන ගන්න ගිහිල්ලා තියෙනවානේ. ඒ හැම දෙයකින්ම වෙන්න ඕන කාරණේ තමයි තමා ඉගෙන ගැනීම. එතකොට ආගම මොකක් වුණත්, ජාතිය මොකක් වුණත්, කුලය මොකක් වුණත්, රට මොකක් වුණත් ප්‍රශ්නයකුත් නැහැ නේ, තමාව ඉගෙන ගැනීම. එහෙමනම් එහෙම කල්පනා කරගෙන තමයි මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අකාලිකයි. අකාලික වුණත් එය සාන්දීප්තිකයි. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න විඳින්න පුළුවන් දෙයක්. පණ්ඩිත වේදනීයයි. ගම්භීරෝ අයං ධම්මෝ. ගම්භීරයි ධර්මයේ, ගම්භීරයි. සරලව අපේ පාඩමක් ඉගෙන ගන්නවා වගේ කරන්න බෑ. ටිකක් නුවණින් කල්පනා කරන්න ඕන කාරණයක් බවට පත් වෙනවා. මේක පිළිගැනීම් ප්‍රතික්ෂේප කිරීම වලට එහා ගියපු, ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයන් වලට එහා ගියපු ගම්භීර ධර්මයක්. මොනනම් ඒකට ලොකු ඔළුවක් හදා ගන්න ඕන. ලොකු ඔළුවක් කියලා කියන්නේ අනිත් හැම දෙයකටම වඩා ප්‍රමුඛත්වය ලබා දුන්නු බව. ඔබේ ජීවිතේ, ඔබේ මනස තුල තියෙන්න ඕන ඔබේ සිත ජය ගන්න. සිත තේරුම් ගන්න අනිත් හැම කාරණයකටම වඩා ප්‍රමුඛත්වයක් දීලා තියෙන්න ඕන. ඒක මම හිතන්නේ ඇති කියලා හිතන බොහෝ දෙනාටම නේද? ලොකු උනන්දුවක් තියෙන්න ඕන. හොඳයි, අපි ඈතින් තියලා හැමදාම සාකච්ඡා කළාට මේ කෙනෙක්ගේවත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මම ඉතින් ඇහුවේ නැති උනාට අනිත් කෙනා අහගෙන ඉන්නවා ඇතිනේ කියලා හිතනවා. එහෙම හිතලා හිතලා බලනකොට එක්කෙනෙක්වත් අහගෙන ඉඳලා නැහැ හරියට. ඈ ඒ නිසා අපි එක්කෙනෙක්ගේ ගැටලුවක් විසඳලා දෙනකොට අනිත් අයටත් ඒක ලොකු උපකාරකයක්. මොකද හේතුව සියලු දෙනාගේම මනස එක හා සමානයි. අපි ඔක්කොම තියෙන්නේ එක හා සමාන ඉන්ද්‍රිය පද්ධතියක් නෙනේ. වැඩිපුර ඉන්ද්‍රියක් නැහැ නිකන්. ඇස් දෙකයි, කන් දෙකයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනයි, එච්චරයි. ජීවිතේ තියෙන ප්‍රශ්නත් බැලුවහම මිනිස්යන්ට තියෙන ප්‍රශ්න තමයි කාටත් තියෙන්නේ. ඒ නිසා එක එකගේ ගැටලුවක් විසඳනකොට සියලු දෙනාට ඒක උපකාරක අවස්ථාවක් වෙනවා. දැන් අපි කාගේ හරි ගැටලුවක් විසඳනවා සාකච්ඡා කරමින් ඔවුන්ගේ අත්දැකීම් සහ අවබෝධයන් සහ ගුණ අනුව තේ අතර තියෙනකොට දකින්නත් පුළුවන්, තව කෙනෙකුට දකින්නට අවශ්‍ය කරන ගුණධර්ම වඩා දියුණු කරගැනීමේ හැකියාවක් ලැබෙනවා ඒ සාකච්ඡාවන් තුළින්. මෛත්‍රිය හැමෝගෙම හිතේ ඇතිනේ මෙතන නේද? මෛත්‍රිය ඇතිනේ. එතකොට ඒක භාවනාවක් වශයෙන් වාචිකව නොකියුවට හෘදයාංගමව ගලාගෙන යන එකක් තියෙනවා. දැන් දරු සෙනෙහස කියන එක අම්මා නිතරම කියනවද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා? නෑ නේ. ඒක එක්තරා විදිහක හදවතින් ගලා යන ගුණය. මෛත්‍රියත් එහෙමයි. ඒක මේක වෙලාවකට මේ පදපේලිය තුල නෙමෙයි මෛත්‍රිය තියෙන්නේ. දයානුකම්පාව කියන එක හදවතින් ගලාගෙන යන, නිතින් ගලාගෙන යන ගුණයක් වෙනවා. ඉතින් මෛත්‍රී සහගතය මෙතන ඉන්නම ඕන. මෛත්‍රිය තියෙන්නම ඕන. ඒ අපි කියන කරුණාව. ඒ කරුණාවට මේ මෛත්‍රී කියලා කියන්නේ. දැන් ඊට එහා ගියපු මෛත්‍රීකුත් තියෙනවා. ඒකත් අපි අඳුරගන්න ඕන. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. මනස කියන්නේ කුමක්ද? අපි හිතන දේවල්, මනස කියන්නේ හිතන දේවල්. මනස උපමා කළොත් මොන වගේද උපමා කරන්න පුළුවන් ලෝකේ තියෙන දෙයකට? උපමාවක් දෙන්න, තමන්ගේ හිත මොන වගේද? ඈ අපි කියන්නේ මේක හා සමාන දෙයක්. කෝච්චියක් වගේද, බස් එකක් වගේද, ට්‍රේන් එකක් වගේද? එහෙම කියන්න පුළුවන්. හරියට මේ නගරයක් වගේ, සිටි එකක් වගේනේ. ඇතුලේ වාහන තියෙනවා, කඩවල් තියෙනවා, විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා. ඒ වගේ නගරයක් වගේ. ඔව්, බුදුරජාණන් වහන්සේ නගරයක් වගේ කියලා තියෙනවා දේශනා. දැන් මේ නගරයක් වගේ මනසෙන් ආරණ්‍යයකට යන්න හිතෙන්නේ නැද්ද? හිතනානේ. ඒ කියන්නේ නිදහස්, කලබල නැති සංසුන් තැන. ඉතින් ඔබේ මනසෙම නගරේ තියෙනවා නම් ඔබේ මනසෙම ආරණ්‍යයක් තියෙනවා. ආරණ්‍යයක් සෑගන්න පුළුවන්. හොඳයි, මේ ආරණ්‍ය සොයන විදිහේ වැරද්දක් තියෙන නිසා තමයි අපිට මේ ආරණ්‍ය සොයාගන්න බැරි. බලමු අපි හොයන ක්‍රමය කොහොමද. අපි ඒක හොයාගන්න උත්සාහ කරන්නේ. ඔව්, දැන් මෙහෙමනේ, මේ මම කියන පදනම තුල දැන් අපි පිවිසෙනකොට ඒ තුල සියල්ල පිහිටනවා. මම කියන පදනම තුලට එනකොට ඒ තුල සියල්ල පිහිටනවා. මොනවද සියල්ල? අතීතයේ සියල්ල, අනාගතයේ සියල්ල, වර්තමානයේ සියල්ල දරා ගන්න සිදු වෙනවා. කවුද? මම කියන පදනමට එනකොට. මම කියන පදනම තුල ඉඳගෙන ලෝකෙ මොනතරම් සැනසෙල්ල හෙව්වත් සැනසෙල්ල සොයා ගන්නට බෑ. ඇයි? හේතුව මේ මම කියන ස්වභාවයම තමයි මෙතන තියෙන විශාලම නගරය. මම කියන්නේ නගරය. ඒ නගරය තුල ඉඳගෙන කොයි තැනට ගියත් එයාට නිදහසක් නැහැ. එහෙනම් මේ මමත්වයේ නැමැති මම කියන නගරයෙන් එළියට යන්න ඕන. එළියට යන්න අපි පාරක් භාවිතා කරන්න ඕන. පාරක් නැතුව යන්න බෑනේ. මොකද්ද මේ මාවත? නගරයේ රූප පිරිනා. එහෙමනම් මේ ආරණ්‍යයට යන පාරි රූප නැහැ. නගරයේ ශබ්ද පිරිනා. මේ ආරණ්‍යයට යන පාරේ ශබ්ද නැහැ. නගරේ රස පිරিলা. මේ ආරණ්‍යයට යන පාරේ රස නැහැ. නගරේ ගඳ සුවඳ පිරিলা. මේ ආරණ්‍යයට යන පාරේ ගඳ සුවඳ නැහැ. නගරේ සීතල උෂ්ණ සහිත සංවේදීතාවයන් වලින් යුක්ත ස්වභාවයක් තියෙනවා. එහෙමනම් මේ දැනීමක් සංවේදීතාවයක් කරහා යන මාවතක් නෙමෙයි. නගරේ හැමදාම අලුත් වෙනව, මැවෙනව, චිත්‍ර නිර්මාණය වෙනව, නිර්මාණ කරගන්නව. ආරණ්‍ය කියන්නේ ස්වභාවික තන. ඒ හැදුවොත් එහෙම, නිර්මාණය කළොත් එහෙම, ඒක ආරණ්‍යයක් නෙමෙයි. කැලෑවක් කියන්නේ ස්වභාවික තන. එතකොට මේ නිර්මාණ කිරීම කියන එක නගරේ තියෙනවා. ඒ නිර්මාණ කිරීමේ ස්වභාවයනොත් අපි වළකිනවා. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ ඉන්ද්‍රයන් වලට දැනුමක් ගන්නමයි. එය මතක තබා ගන්නමයි. එය නැවත ආවර්ජනා කරන්නමයි. ඒ ලබා ගන්නා උදේ දුක සැප වශයෙන් විඳ දරා ගන්නමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙත් මේ ආරණ්‍යයට යන ගමනේදී දැනුමක් ගන්නේ නැහැ. මතක තබා ගන්නේ නැහැ. ආවර්ජනා කරන්නේ නැහැ. ආවර්ජනා කරන කියන්නේ නැවත මෙනෙහි කරනවා, කියාපානවා. කියාපාන්නේ නැහැ. දැන් බලන්න ජීවිතයේ අපේ පැවැත්මේ ස්වභාවයට වඩා සම්පූර්ණ වෙනස් ස්වභාවයක්. පැවැත්මේ ස්වභාවය තමයි මතක තියාගන්නව, අහනව මතක තියාගන්නව, දරාගන්නව, නැවත ආවර්ජනා කරලා ප්‍රකාශය කරනවා. මේ නගරයේ තියෙන හොඳ හා නරක කියලා දෙකක්, ලස්සන හා අවලස්සන කියලා දෙකක්. එහෙත් මේ ආරණ්‍ය තුල හොඳ හා නරක සහ ලස්සන හා අවලස්සන නැහැ. එයා නරක කෙනෙකුත් නෙමෙයි හොඳ කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ එයා නරකයි කියන කිසි දෙයක් කරන්නේත් නැහැ, හොඳයි කියන කිසි දෙයක් කරන්නේත් නැහැ. මේ නගරය තුල ඉන්න ස්ත්‍රියෝ පුරුෂයෝ ඉන්නවා. ඒත් මේ ආරණ්‍ය තුල ස්ත්‍රියෝ පුරුෂයෝ නැහැ. මේ ආරණ්‍ය තුල ස්ත්‍රියක් පුරුෂයෙක් නැහැ. ඇයි ස්ත්‍රියක් පුරුෂයෙක් නැත්නම් එතන ජීවිතය, ඒ ආරණ්‍යගත ජීවිතය කෙසේද? කුමක් විනීද, කුමක් දකීද, කුමන ජීවිතයක් තිබේද? කොහොමද ඒක දැනෙන්නේ? තමන්ට හොඳට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා දැනිලා කියන්න ඕන. වෙලාව අරගෙන කල්පනා කරන්න පුළුවන්. හැමෝම තමා තුලින් උත්තරයක් සපය ගන්න මොවනා කරන අනුමාන ප්‍රශ්න ලියන්න එපා. අනුමාන උත්තර නේද? අනුමාන පිළිතුරු ලියන්න එපා. අනුමාන පිළිතුරු ලිව්වොත් මොකද වෙන්නේ? වඩාක් වෙලාවට විභාගේ ෆේල්. අනුමාන පිළිතුරු ලියන්න නැතුව ඔබ නිවැරදි දේම කල්පනා කරගත යුතුයි. මේක දාර්ශනික ගුණයක් නිසා කල්පනා කරලා කරලා උත්තරේ ගන්න පුළුවන්. දැන් උගත දෙයක් නම් ඉගෙන ගත්තේ නැති දෙයක් ඔච්චර කල්පනා කරත් එන්නේ. නමුත් මේක අධ්‍යාපනයක් තුලින් උගතගත යුතු, එහෙම නැත්නම් දරාගත යුතු කාරණයකුත් නෙමෙයි නිසා, පෙර දරාගෙන මතකයේ තබාගෙන සිටපු කාරණයකුත් නොවන නිසා අපිට අපතුලම විදර්ශනා කිරීමෙන්, එහෙම නැත්නම් විමසා බැලීමෙන් මේ කරුණු වල තතු අපිට හොයා ගන්නට පුළුවන්. තමන්ගේ සිහිය ගමන් කරන්න ඕන ආරණ්‍යයක් කරා. බලන්න තමන්ගේ සිහිය බැඳලා තියෙන්නේ කොහෙද කියලා. තමන්ගේ සිහිය බැඳලා තියෙන්නේ අතීත, අනාගත, වර්තමාන කියන මේ කාලත්වයේ. ඒ කාලත්වයේ බැඳලා තියෙනකම්ම මොකද වෙන්නේ? මේ සිහිය අර කාලත්වයට ඇදගෙන යන්න ඕන. ඒ කාලත්‍රය විසින් ලබා දෙන්නා වූ සියලුම දුක් වේදනා, සුඛ වේදනා මෙනෙහි කරමින් ඉන්න ඕන. මේ කාලත්‍රය අතහරිනු වෙන දිහාවක් දෙස බලනු. කුමක්ද ඒ දිසාව? කුමක්ද තේන්නේ? කුමක්ද දැනෙන්නේ? ඔබේ අතීතය අරගත්ත මෙතනින් තිබ්බා. ඔබේ අනාගතය මෙතනින් තිබ්බා. ඔබේ වර්තමානය මෙතනින් තිබ්බා. දැන් ඔබ උතන. ඔබ කවුද? කවුරුවත් නෙමෙයි. කවුරුවත් නොවේ නම් ඔබට මොනවද දැනෙන්නේ? කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියලාවත් දැනේද? නෑ, දැනෙන්නේ නෑ කියලා දැනෙන්නේ නෑ. බලන්න මේ ගුණය තවත් හොඳට, ඇත්තටම ඒ කාල තුන මේ මේසෙ මතින් තියලා තමන් වෙන් වෙලා බලන්න. ඒකට තමා කියලා කෙනෙක් වෙන් වෙනකොට ඒ වෙන ඒ කෙනා කවුද? මේ තුන් කාලෙම අතහැරලා තියලා වෙන් වෙන කෙනා කවුද? එයාගේ ස්වરૂපය මොකක්ද? මේ මොහොතේ ඔබ භාවිතා කරන්නේ වර්තමානයේද, අනාගතයේද, අතීතයේද? වහම මෙතනින් තියන්නේ ඒක හොරාගත්තේ ඇයි? වාව මෙතනින් තියන. දැන් ඔබ මෙතන අතීතයත් අනාගතයත් වර්තමානයත් තබා කල්පනා කළ යුතුයි. හැබැයි මේව හොරෙන් නැවත ගන්න එපා. කිසි කෙනෙකුට තව කෙනෙකුගේ පිළිතුරක් වැඩන්නේ නැහැ. ඔබේ පිළිතුරයි ඔබට වැදගත්. ඒ නිසා කිසි කෙනෙකුගේ පිළිතුරක් දැස බලන්න එපා. අනිත් අය අහගෙන ඉන්න උත්තර දෙන්න එපා. මම මේ දුවාගෙන් තමයි මේ උත්තර ලබා ගන්නේ. කවුරුවත් නැහැ. හොඳට බලන්න කවුරුවත් නැද්ද? සැබවින්ම නැද්ද? සංගවිලා ඉන්නවද? net පියාගෙන ඒකවේශනේ විනාඩි 5ක් සිදු කරන්න සියලු දෙනා. අතීතය, අනාගතය, වර්තමානය මෙතනින් තබලා එවිට ඔබ කවුද? එම ආරණ්‍ය තුල ජීවත් වන්න. ඒ ආරණ්‍ය තුල ඇවිදගෙන යන්න ඔබ. අතීතය නොමැති, අනාගතය නොමැති, වර්තමානය නොමැති මේ ආරණ්‍යයේ ඔබ ජීවත් වන්න. ඔබ තුල ඇවිදගෙන යන්න. ඒ ඔබගේ කරගන්න. ඒ ඔබගේ ජීවිතය හා නිවහන වාසස්ථානය කරගන්න. කිසි විටක ආරණ්‍යයක් තුල අතීතය හෝ අනාගතය වර්තමානය තැනිය නොහැකි. නොතැනිය යුතුයි. වර්තමාන සිත ද අතහරින්න, අනාගත සිත ද අතහරින්න, අතීත සිත ද අතහරින්න. ඒ මග පියමනින්න. ඒ කෙලවර දක්වාම පියනගන්න. අතීත කරුණු භාවිතා නොකරන්න, අනාගත කරුණු භාවිතා නොකරන්න, වර්තමානය අත්හරින්න. අතීතය අත්හරින්න, අනාගතය අත්හරින්න, වර්තමානය අත්හරින්න. අතීත සිතුවිලි අත්හරින්න, අනාගත සිතුවිලි අත්හරින්න, වර්තමාන සිතුවිලි අත්හරින්න. ඇස අත්හැරලා ආරණ්‍ය දෙස බලන්න. ඉන්ද්‍රියන් පහම අත්හැරල ජීවත් වන්න. ඉන්ද්‍රියන් පහම අත්හැරල ජීවත් වන්න. මන ඉන්ද්‍රියත් අත්හැරෙන්න. ඉන්ද්‍රියන් හයම අත්හැරල හත්වෙනි ඉන්ද්‍රිය තුළ ජීවත් වන්න. මේ මොහොතේ ඔබේ සිහිය තුළ අතීත, අනාගත, වර්තමාන නැද්ද? ඉන්ද්‍රියන් 6ම ඔබගේ සිහිය තුල නැද්ද? එයයි ධර්ම මාර්ගය. එයයි ආරණ්‍යයට යන පාර. එයයි ආරණ්‍යගත ස්වභාවය. ඉන්ද්‍රියන් 6ම ආශ්‍රය කරන්නේ අතීත අනාගත වර්තමානයේ ආශ්‍රය කරන්නේ. ඒ ධර්මයට අනුගතව 100ට 100ක්ම ඔබේ මනස ගැළපෙනවද? ධර්මයට අනුගත කරගන්න, ගලපා ගන්න. සත්වෙන ඉන්ද්‍රියෙන් ආරන්නේ සිරි නරඹන්න. ඇසෙන් නොවේ, කනින් නොවේ, නාසයෙන් නොවේ, දිවෙන් නොවේ, ශරීරයෙන් නොවේ, මන ඉන්ද්‍රයෙන් නොවේ, සත්වෙන ඉන්ද්‍රියෙන් ආරන්නේ දෙස බලන්න. සත්වෙන ඉන්ද්‍රිය තුල ශරීරයක් නැහැ, ඇසක් නැහැ, කනක් නාසයක්, දිවක් ශරීරයක්, මනක් නැහැ. සත්වෙන ඉන්ද්‍රිය තුල අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානයක් නැහැ. සියල්ල අල්ලා ගන්නත් එපා, සියල්ල අතහරින්නත් එපා. සියල්ලම අල්ලා ගන්නත් එපා, සියල්ලම අතහරින්නත් එපා. පුජ්‍යලත්වයක් වර්තමානයක් තබා ගන්න එපා. වර්තමානයේ නිදහස් වන තැන ඔබ නොසිටිය යුතුයි. මමත්වයේ ඇති සෑම තැනින්ම නිදහස් වන, පුජ්‍යලත්වය ඇති සෑම තැනින්ම නිදහස් වන, අන්ධකාරයත් ආලෝකයත් ඉක්මවන්න, පුජ්‍යලත්වයෙන් නිදහස් වන, වර්තමානය අතහරින්න, අතීත අනාගතය අතහරින්න, ඉන්ද්‍රියන් සය අතහරින්න, සත්වෙන ඉන්ද්‍රියෙහි පිහිටන්න. ඒ විදියට ධර්මය මමත්වයෙන් තොරව වඩන්න. සෑම විටම වර්තමානයේ අතහරින්න, වර්තමානයේ ක්‍රියා අතහරින්න. අතහැරීම ක්‍රියාවක් කරන ගන්න. නිහඬව සිටින්නේ මමද? එය තාවකාලිකයි. මමත්වේ නිදහස් වී නිහඬ බව සදාතනිකයි, සදාකාලිකයි. නිහඬ බව ක්‍රියාවක්ද, එයින් නිදහස් වන්න. ක්‍රියාවෙන් තොරව නිහඬ බව සදාතනිකයි. එහි පුජ්‍යලත්වය නැත, මමත්වය නැත. පුජ්‍යලත්වයෙන් තොරව නිහඬ බව පුරුදු කරන්න. ක්‍රියාවෙන් තොර නිහඬ බව පුරුදු කරන්න. පාලනයෙන් තොර නිහඬ බව පුරුදු කරන්න. හොඳින් වචන අරුත් ගැඹුරින් තේරුම් ගන්න. ක්‍රියාවෙන් තොර නිහඬ බව, මානසික ක්‍රියාවලියක් නැහැ. පාලනයෙන් තොර නිහඬ බව, එයයි පුරුදු කළ යුත්තේ. කුජලත්වයෙන් තොර නිහඬ බව, එයයි ඔබ පුරුදු කළ යුත්තේ. පුරුදු කිරීම හෙවත් ක්‍රියාව ඉක්මවා නිහඬ බව, එයයි ඔබ පුරුදු කළ යුත්තේ. සියලු බාධක මැඩගෙන ධර්ම මාර්ගයේ ඉදිරියටම ඇදෙන්න. එයට ඔබගේ ජීවිතයේ සියලු ශක්තියින් ලබා දෙන්න. සියලු වීරිය ලබා දෙන්න. වැඩිම වීරිය බලයට ලබා දෙන්න. කිසිවකට නොසැලී සියල්ලගෙන්ම නිදහස් වූ ආරණ්‍ය, එහි දකින්නෙක්, විඳින්නෙක්, කරවන්නෙක්, මෙනෙහි කරන්නෙක්, මෙහෙයවන්නෙක්, ස්ත්‍රියක් පුරුෂයෙක් නැත. වචන සියල්ල අතහැර ආරණ්‍ය වාසය කරන්න. වටිනා සියල්ලද නොවටිනා සියල්ලද අතහරින්න. වටිනා සියල්ලද නොවටිනා සියල්ලද අතහරින්න. තමා තුළ ඇති ස්ත්‍රී රූපය, පිරිමි රූපය අතහරින්න. කිසිවක්ම දරා නොගන්නා කෙනෙක් බවට පත්වන්න. කෙනා අතහරින්න කිසිවක්ම දරා නොගන්නා කෙනෙක් බවට පත්වන්න. කිසිවක්ම කියන වචනය ගැඹුරයි. කිසිවක්ම දරා නොගන්නා කෙනෙක් බවට පත්වන්න. ප්‍රතික්ෂේපයවත් අනුමැතියවත් දරා නොගන්න. සියල්ල නිදහස් කරන්න, සියල්ලම අතහැර දවන්න. සියල්ල යන වචනයද සියල්ලට අයිති. සියල්ල අතහැර දමන්න. සියල්ල යන වචනයද සමග කිසිවක්ම ලැබිය යුතු නැහැ. සියල්ලගෙන් නිදහස් වීමයි ඔබගේ පරමාර්ථය විය යුත්තේ. එය අපේක්ෂා කරන්න. කිසිවක් ලැබිය යුතු නැහැ මොනම ආකාරයකින්වත්. සියල්ලගෙන්ම නිදහස් වීමයි ඔබගේ පරමාර්ථය. එය ලබන්න. ඇස උපාදානය කර ඇද්ද එය අතහරින්න. අධ්‍යාත්මික බාහිර රූප දකින ඇස අතහරින්න. කිසිවෙක් නොවි ඉන්ද්‍රයන් හයම අතහැර බලන්න. එවිට ඔබට සැබෑ නිදහස ආරණ්‍යයෙන් පෙනෙනවා ඇති. කිසිවෙක් නොවි ඉන්ද්‍රයන් හයම අතහැර බලන්න. එවිට නිදහස සහනය සැහැල්ලුව ඔබ දකින්නවා ඇති. ඒ තුළට පිවිසෙන්න ඔබ කවුදයි ඔබෙන්ම විමසන්න. කිසිවෙක් නොවි සිටිනවාදැයි ධර්මයට අනුගතව මනස ඥානය පවතිනවාදැයි විමසන්න. නැවත නැවත ධර්මයට අනුගත වන්න. කාලත්‍රේ ඉක්මවා ඉන්ද්‍රියන් සය ඉක්මවා අතීතය අනාගත වර්තමාන පැහැර අතහැරීම අතහරින්න. කිසිදු රාමුවකට කොටු නොවන්න. නැවත රාමු නොසදන්න. සැලීමෙන් වළකින්න. රාමුවකට කොටු නොවන්න. නැවත රාමුවකට පත්නවන්න. ඒ ආකාරයෙන් ධර්මය ප්‍රකට කරන්න. අකාලිකව ජීවත් වන්න. පුජ්ජලයෙක් නොවි ජීවත් වන්න. අතහැරීමක් හෝ අල්ලා ගැනීමක් නොමැතිව ජීවත් වන්න. කෙනෙක් නොමැතිව ජීවත් වන්න. එම ධර්මය ඔබගේ ජීවිතය කරගන්න. ඔබගේ නිවහන කරගන්න. අනුමැතියත් ප්‍රතික්ෂේපයත් අතහරින්න. කැමැත්තත් අකමැත්තත් අතහරින්න. ප්‍රිය රූපත් අප්‍රිය රූපත් අතහරින්න. සියල්ල මෙහෙයවන මනසද අතහරින්න. අත්හැරීමට කිසිවක් නැතිවීමට කිසිවක් අහිමි වීමට කිසිවක් ඔබ අත තබාන ගන්න. අහිමි වන සියල්ල අහිමි වන්නට ඉඩහරින්න. සපුරා මනස විවෘත කරන්න. ඒ සියල්ල සුරඟට ගසාගෙන යන්නට ඉඩහරින්න. කිසිවක් ආරක්ෂා කිරීමට උත්සාහ නොකරන්න. මනස විවෘත කරන්න, සියල්ල සුලඟට ගසාගෙන යන්නට ඉඩහරින්න. කිසිදු වචනයක් හෝ සිතුවිල්ලක් ආරක්ෂා නොකරන්න. මමත්වයේ සුලඟට ගසාගෙන යන්නට ඉඩහරින්න. මමත්වයේ අනුපාලනය, මමත්වයේ අනු විඳීම, මමත්වයේ අනු ගැටීම, මමත්වයේ අනු කැමැත්ත, මමත්වයේ අනු අකමැත්ත ඒවාට බැස නොගන්න. සියල්ල විවෘත කර සුලඟට ගසාගෙන යන්නට ඉඩහරින්න. මේ අසන්නේ ඔබද? මේ ක්‍රියා කරන්නේ ඔබද? ඔබ නොවි අසන්න, ඔබ නොවි ක්‍රියා කරන්න. මනස දිස බලා නොසිටින්න, ඇස අත්හරින්න. සියල්ල අතහරින්න, ඉන්ද්‍රයන් සියල්ල අතහරින්න, අතීතයේ සියලු මතකයන් අතහරින්න, අනාගතයේ සියලු ප්‍රාර්ථනා අතහරින්න, වර්තමානයේ ඇසෙන දේද අතහරින්න, වර්තමානයේ ක්‍රියාවද සිතුවිල්ලද අතහරින්න, වර්තමානයේ අතහැරීමද අතහරින්න. මැරෙන කිසිවක් තුල නොපිහිටන්න. මැරෙන, නැති වෙන, විනාශ වෙන කිසිවක් අල්ලා නොගන්න. මැරෙන කිසිවක් තුල නොපිහිටන්න. ඒ සියල්ල විවෘත කර අතහරින්න, නිදහස් කර හරින්න, සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරින්න. මැරෙන කිසිවක් අල්ලා නොගන්න, ග්‍රහණය නොකරන්න. මැරෙන සියල්ල අතහරින්න. කිසිවක් අහිමි වන්නේ නැත, සියල්ල අතහරින්න. ඇලි ගැලි සිටීමයි අහිමි වීම යනු, සියල්ල අතහැරීම යනු සමස්ත විශ්වයේම අයිතියයි. කුඩා දේවල් අතහරින්න, විශාල දෙයක් ඔබ ලබන්න. කිසිවක් අහිමි නොවනු ඇත. සියල්ල හොඳින් දර්ශනයකින් යුක්තව ලැබෙනු ඇති. එනිසා සියල්ල අත්හළ යුතුයි. සියල්ල යනු කිසිවක් එහි ඉතිරි නැත. ඇස නිදහස්, ඇස විමුක්ති. ප්‍රඥාව නිදහස්, ප්‍රඥාව විමුක්ති. වීර්ය නිදහස්, වීර්යෙන් නිදහස් වෙලා. අතීතය නිදහස්, අනාගතය නිදහස්, වර්තමානය නිදහස්. කිසිදු උත්සාහයක් කළ යුතු නැත, සියලු උත්සාහයන් අතහරින්න. උත්සාහ නොකර සිටීමට දාන අවශ්‍යයි, එයද අතහරින්න. සතුටත් දුකත් උපේක්ෂාවත් අතහරින්න. විශේෂයෙන් පුජ්‍යලත්වය අතහරින්න. පුජ්‍යල මෙහෙයවීම අතහරින්න. ස්වභාවිකත්වයේ යනු ඔබ කලින් සිටි විදිය නොවේ. මේ මොහොතේ ක්‍රියා කිරීමද නොවේ. අතීතයේද අනාගතයේද වර්තමානයේද අතහැරීමයි. ඔබ අතීත ක්‍රමවේදයට සිත මෙහෙයවීමෙන් වළකින්න. වර්තමානයේ සිත මෙහෙයවීමෙන් වළකින්න. අනාගතයේ සිත මෙහෙයවීමෙන් වළකින්න. මේ මොහොතේ කවර පදනමක කවර ගුණයක ඔබ ඇලී ඇද්ද පිහිටා ඇද්ද? එය දකින්න, එය නිදහස් කරන්න. ඒ ආකාරයෙන් නැවත නැවත සෑම වරකම තමා දෙස බලන්න. මේ මොහොතේ කවර පදනමක කවර ගුණයක ඇලී ඇද්ද? ඒ ස්වභාවයෙන් නිදහස් වන්න. නැවත නැවත ඔබේ මනසට ඔබව මමත්වය කැඳවා ගන්නවද? නැවත නැවත එයින් නිදහස් වෙනවද? මමත්වය නැති නගරේ නිදහස නෑ. ඒ නිසා මමත්වය අතහැර ගමන් කරනවා. ශූන්‍යතාවයේ ඉක්ම වූ විට මුණ ගැහින්නේ සැබෑ නිදහස. නිදහස තුළ නිදහස යන වචනයද නැත. නිදහස තුළ නිදහස යන වචනයද නැත. ඒ මනාකොට අවබෝධ කර ගැනීමට වීරිය ලබා දෙන්න. නොහරින වීර්යය ලබා දෙන්න. මගේ මානසික නිදහස මා ලබාගෙන මිස හැරෙන්නේ නැහැ. සියල්ලගෙන් නිදහස් වීම යනු ඔබේ සිහියෙන් නිදහස් වීම, ඔබේ සිතෙන් නිදහස් වීම, ඔබේ වර්තමාන ක්‍රියාවෙන් නිදහස් වීම, සියලු වචනවලින් නිදහස් වීම, සියලු සිතුවිලි වලින් නිදහස් වීම, වචන සංසිඳුණු, කාලය නොමැති, වේදනා සංසිඳුණු තැනයි නිදහස. එය දකින්න, එය අවබෝධ කරගන්න, එය ප්‍රත්‍යක්ෂ කරගන්න. ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද සමස්ත ධර්ම කරුණු තුල නිවැරදිව ඔබ පිහිටා සිටිනවාද? වචනවල නොතිබෙන නිදහස ඔබ අත්දකින්න. වචන වලින් කිව නොහැකි නිදහස ඔබ අත්දකින්න. වචන වල නැති නිදහස ඔබ අත්දකින්න. වචන වලින් කිව නොහැකි නිදහස ඔබ අත්දකින්න. අත්විඳින්න. එය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔය කරන්නේ කුමක්ද? එයින් නිදහස් වන්න. මේ මොහොතේ ඔබ කරන්නේ කුමක්ද? එයින් නිදහස් වන්න. නැවත ක්‍රියාවකට නොපැමිණ සිටින්න. එය ක්‍රියාවක් කර නොගන්න. වචනය තුල නැති නිදහස ඔබ අත්විඳින්න. ප්‍රත්‍යක්ෂ කරගන්න. ඇස අතහරින්න, කන අතහරින්න, නාසය අතහරින්න, දිව අතහරින්න, ශරීරය අතහරින්න, මන අතහරින්න. එපමණයි. නිදහස ලැබීමට කළ යුතු කිසිවක් නැත. ක්‍රියාවෙන් නිදහස් වීම පමණයි කළ යුත්තේ. නිදහස ලැබීමට කළ යුතු කිසිවක් නැත. ක්‍රියාවෙන් නිදහස් වීම මානසික ක්‍රියාවෙන් නිදහස් වීම පමණයි කළ යුත්තේ. මානසික ක්‍රියාවලියෙන් නිදහස් වීම යනු නිහඬව තබා ගැනීම නොවේ. පවතින දේ දෙස බලා සිටීම නොවේ. තවත් අන් ආකාරයකට ක්‍රියා කිරීම නොවේ. කළ යුත්තක් නැත. විය යුත්තක් නැත. ලැබිය යුත්තක් නැත. ප්‍රතික්ෂේපයක් හෝ අනුමැතියක් අවශ්‍ය නැත. උපේක්ෂාව දෙහි නැත. කාලය ඉක්මවා ඇත. වචන කිසිවක් එහි නැත. රූප කිසිවක් එහි නැත. වීරියක් හෝ සමාධියක් හෝ වීරියක් නැත. එහි දුර්වල හෝ ශක්ති සම්පන්න මිනිසුන් නැත. එහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නැත. එහි ආලෝකයද අන්ධකාරයද නැත. එහි ඇත්තේ වචන වලින් නොකිය වෙන නිදහස. වචන වලින් කිව නොහැකි නිදහස. වචන වල නැති නිදහස. සිතුවිලි අතර නැති නිදහස. පුජ්‍යලත්වය තුල නැති නිදහස එහි ඇත. සාදු සාදු. ඔබ හරියටම පැය තුනක් දෙකක් නේ පැය දෙකක් කාලයක් භාවනාවේ යෙදුනා. තුනේ සිට හතර පහක් ඔබ කාලය තේරුන්නේ අඳුනගත්තේ නැහැ. පැය දෙකක් සමහරකට වැඩිම කාලය වෙන්නේ නැති ඔබ එක දිගට මනසත් එක්ක භාවනාවේ යෙදුණු. භාවනා මධ්‍යස්ථානයකදී උනත් පැයයි දෙන්නේ. පැය දෙකක කාලයක් ඔබ බොහොම නිසලව කටයුතු කළා. අද දවා තත්ත්වය. දැන් තත්ත්වය මොකද මනස? සැහැල්ලුවක් දැනෙනවා. මම නේද බර? ජීවිතේ බර මම. මම දුර වෙන්න දුර වෙන්න, මම නැති වෙන්න නැති වෙන්න මොකද දැනෙන්නේ? සැහැල්ලුව. එතකොට සැහැල්ලුව යම් තැනක තියෙනවද මම එතනින් දුරස් වෙන්න ඕන. මමත්වයේ යම් තැනක යම් තාක් තියෙනවද එතන සැහැල්ලුව දුරස් වෙනවා, දුරස් නැති වෙනවා. මේක අපේ භෞතික ක්‍රියාකාරකමත් එක්ක, රැකියාවත් එක්ක, ජීවත් වීමත් එක්ක පටලවා ගන්නෙ නෑ. මේක මගේ අධ්‍යාත්මික සුවය සඳහා. මොකද මේ අධ්‍යාත්මික ස්වභාවයක් සම්මුතියට ගේන්න බෑනේ. දැන් සම්මුතියේ තියෙන ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි ලෝක සම්මත නිලතල තානාන්තර ඔස්සේනේ. එතෙන්දී අපි මේ විදියටයි ක්‍රියා කරන්න ඕනේ. එහෙමයි. මිතා මොනවද දැනගත යුත්තේ? දැන් මෙහෙමයි, අපිට මේ විශේෂ ගුණයකට අපි පාත්‍ර වෙන්න ඕනේ. දැන් අපි ශේෂයක් ඉතිරි කරගෙන මමත්වයේ උච්චර දිය කළා, ආයේ ශේෂය තුල මමත්වයේ සැකසෙනවා. හරියට අර උණක් ශරීරගත වුණාම වෛරස් උණක් වගේ දෙයක් විදිගටම උණක් පිටින් සනීප වෙලා, නමුත් ඇඟ ඇතුළින්ම වෛරසයේ අනතුරු ඖෂධ ගන්න වෛද්‍යවරු නියම කරනවා. ඒ වගේ තමයි අපි ටිකක් මත්වේ දුර වෙනවා වගේම සම්පූර්ණ අශේෂ විරාග නිරෝධ සම්පූර්ණයෙන්ම මේ தත්වය දුර වෙනවා. දුර වුණාට පස්සේ සාමාන්‍ය ක්‍රමවේදයට දකින්නත් පුළුවන්, විශේෂ දැක්ම තුලින් දකින්නත් පුළුවන්. සාමාන්‍ය ක්‍රමවේදයට දුටුවත් අර විශේෂ දැක්මේ තියෙන ධර්මයේ තියෙන ගුණාංගයේ මත අරවා නොදැනෙන මට්ටමට ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් නොතේරෙන භාෂාවකින් කෙනෙක් බැන්නා වගේ. දැන් නොතේරෙන භාෂාවක් කියන්නකෝ. දැන් දන්නවද බුරුම භාෂාව? දන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා බුරුම භාෂාවෙන් බැන්නහම අපිට තේරෙන ප්‍රමාණය හරි අඩුයිනේ. යන තරහ ගිහිල්ලා එමේ අතපය ඉසි කරනකොට අපි හිතනවා හරි හරි මෙයාට තරහ ගිහිල්ලා කියලා. හැබැයි අර කියන වචන තේරෙන්නේ නැති නිසා අපිට රිදෙන වේදනාව හරි අඩුයි. නමුත් අපි ඊටාම දන්න භාෂාවකින් බැන්නොත් වේදනාව වැඩි. ඉතින් ඒක උදාහරණයක් අරගත්තා. අපි මේ වචන වලින් ඈත් වුණාට පස්සේ, සංඥා වලින්, වේදනාවන් වලින් ඈත් වුණාට පස්සේ මේ ඇස කන නාස දිව ශරීරය අතහැරපු ඒ සුවිශේෂී ඥාන දර්ශනය පුරුදු පුහුණු කරගත්තට පස්සේ ඒ දැනෙන ස්වභාවය අර නොතේරෙන භාෂාවකින් බහිනවා වගේ තමයි. ඉතින් තවදුරටත් අධ්‍යාත්මික වශයෙන් සියල්ල අත්හල යුතුයි, ශේෂයක්වත් නැති. තමා කියන ශේෂයන් සැඟවිලා තියෙන. දැන් ගහක් ඉගලුවත් සමහරලාට මුල් කැඩිලා මුල් තියෙනවා, මුල් වලින් පැලෙන්නේ. ඒ සම්පූර්ණයෙන් උගලලා දැම්මහම අපිට මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. මේක ලොකු කන්දක්. ඉතින් ටික කඩලා ඉවත් කරන්න ඕන. ඒක එකවරම සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිත් එහෙම නෙමෙයි. අපේ ශ්‍රවණය කරන පින්නතුළු එහෙම නෙමෙයි. කාලයක් එක්ක යෙදීමින් සිදු කරගන්න දැන් මොකක්ද ඉවත් කරන්න දුක? යමක් දුකද අත්හරින්න. එහෙම නැත්නම් අපි ඒක නිවැරදි කරගන්න ඕන, සනීප කරගන්න ඕන. අපි හිතමුකෝ අතේ තුවාලයක් හැදෙනවා. ඉතින් හරි වේදනාවක්, දුකයි. මොකද අපි කරන්නේ? ඒක සනීප කරගන්නවා. ඒ වගේම මේ මනස තුල අපි අඳුන ගන්නවා මොකද්ද තුවාලේ? ඒ සනීප කරගන්න ප්‍රබලම තුවාලේ මොකද්ද? මමත්වය. සියලු ප්‍රශ්න ඇතිවීමට මූලික කාරණය මමත්වය. මමත්වය දුරු වුණා නම් අනිත් කිසිවක් ප්‍රශ්න නෙවෙයි. ඒ ඊළඟට අහන්නේ මම නෙමෙයි, කතා කරන්නේ මම නෙමෙයි, ජීවත් වෙන්නේ මම නෙමෙයි. කියන්නේ මමෙක් නෑ කියන විදියට ජීවත් වෙනවා නෙමෙයි. ඒ තුල එයාට දැනෙන්නේ සැහැල්ලුවක්. ඒ කියන්නේ හොඳින් දකිනවා, හොඳින් අහනවා, හොඳින් ආහාර රස විඳිනවා. නමුත් ඒ ස්වභාවයක් ලෙස පමණයි. ඒ තුල දැඩි උපාදාන ශක්තියක් නෑ. එනිසා මනසට හානියක් නෑ. දැන් වචන උපාදාන කරන තරමට වේදනාව වැඩි. කුජලය උපාදාන කරන තරමට, වස්තුන් උපාදාන කරන තරමට, මමත්වය කියන එක උපාදාන කරන තරමට දුක වැඩි. දැන් ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න යන කෙනෙකුට මොකද වෙන්නේ? ඔයා හරි නරක කෙනෙක් කියලා දැනපු ගමන් ලොකු පීඩාවකට පත් වෙනවා. ඒ මම මේ හොඳ කෙනෙක් හැටියට මේ චරිතය හදනවා හදන මට බැන්න නරක කෙනෙක් කියලා. ඒ වගේම හොඳින් දැහැමින් ජීවත් වෙද්දී වෙන බයින. ඉතින් මේ කිසි දෙයක් තුල උපාදානයක් නැති තත්වයක් ඇති වෙනවා. ඒ තුල Tamanට ලැබෙන්නේ නිදහස. දැන් අපි හිතමුකෝ මම පිරිමියෙක් කියලා හිතන්න යනවා. එතකොට පිරිමි අයට කියලා කවුරු හරි කෙනෙක් බයිනකොට නේද පිරිමි අයට ඔන්න කාන්තාවක් පහර දුන්නයි කියලා ආරංචියක් එන යනකොට ඔන්න පිරිවෙන්න තරහ යන මෙන්න කාන්තාව ගහලා තියෙනවා කියන්නේ. ඊළඟට අපි කාන්තාව දුවේ කියලා හිතාගෙන ඉන්නකොට ඔන්න කාන්තාවකට කවුරු හරි පිරිමි ගහලා ප්‍රචාරයක් යනවා. ඔන්න කාන්තා හිංසනේ කියලා හිතන තරහක් ඇති වෙනවා. දැන් ජාතියක් වර්ගයක් මොනවා හරි තියාගෙන ඉන්නකොටත් ඒකේම තමයි. ඉතින් මේ ලෝකේ තියෙන්නේ මොනවද? දෘෂ්ටි. ආගමික, ජාතික, වාර්ගික දෘෂ්ටි තියෙන්නේ. මේකෙන් අදහස් වෙන්නේ ඔක්කොම එකයි කියන එක නෙමෙයි. ඔක්කොම එක නෑ මේ සමාජය. ඔක්කොම එකක් වෙනවා ධර්මයේ දැක්කොත් ඔක්කොම. ඒ වගේම ධර්මයක් නැති ලෝකයකින් අපි කිසි විටක ධර්මයක් අපේක්ෂා කළ යුතු නැහැ. අකාරුණික මිනිසෙකින් කරුණාව බලාපොරොත්තු විය යුතු නැහැ. අපිට මෛත්‍රිය, කරුණාව, දයාව, මානසික සහනය අපි බලාපොරොත්තු වෙන්න ඕන මානසික සහනයක් තියෙන තැනකින්. කොයි වෙන්නේ? එහෙම නැත්නම් අපිට හම්බෙන්නේ මොනවද? ඔවුන් ළඟ තියෙන සහනේ තමයි අපිට කියාපාන්නේ, බැනවදින්නේ, දොස් කියන්නේ, හිතරේ දෙන කතා කියන්නේ ඒකයි. ඔවුන්ගේ රෙදීම. දැන් ලෝකේ හදන්න බෑ අපිව නොරිදෙන මට්ටමට තියන්න ඕන කියලා. අපි හැදෙනවා ඒවට පෙරලෙන්නේ නැති මට්ටමට අපේ සිත. දැන් රළ කුඩා කිරීමක් හෝ පාලනය කිරීමක් කළේ නෑනේ මේ කපිතාන්වරු. ඔවුන් හැදුවේ ඒ රළ වලට පෙරලෙන්නේ නැති නැවක් හැදුවා. පැහැදිලිනේ? එතකොට අපිට ලෝකෙ හදන්න බෑ අනේ අපිට මේ නිඳා කරන්න නැති, අපහාස කරන්න නැති, කරුණාවෙන්ම කතා කරන එහෙම පිරිසක් ඉන්න ඕන කියලා. අපි හදනවා අපේ මනස පෙරලෙන්නේ නැති වෙන්න විශාල නෞකාවක් වගේ. ඒකයි විදිහට රෝගෝක මෙතෙක් කාලයක් ලෝකේ හිතන්නේ නැති අනේ මම කාරුණිකයි, ඒ අයත් කාරුණික වෙන්න ඕන. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මම සාධාරණයි ඒ නිසා මටත් සාධාරණීෂ්ඨ වෙන්න ඕන, මම හොඳක් කරන්නේ මටත් හොඳක් වෙන්න ඕන, එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ ගමන් කිරීම කියන එක අර කම්බියක් මත ඇවිදගෙන යන සර්කස් පෙන්නන ඒ මැජික් කාර්යයකට වඩා ප්‍රබල දෙයක් කියලා. එතෙන් අපි ශක්තිමත් වෙන්න ඕන. කොහොමද ශක්තිමත් වෙන්නේ? ධර්මයෙන්, ඥානයෙන්, අවබෝධයෙන්, ගුණයෙන්. ඇඳුම් වල තැවරෙන සායමක් කුණු වගේ තමයි මේ හිත්‍රිදීම් වේදනා කියන්නේ. අපි පිළියම් හොයාගෙන තියෙනවා, gedara washing machine එකක් තියෙනවා, රෙදි සෝදන කුඩු වර්ග තියෙනවා. ඉතින් අපි ඒව ටිකක් දාලා හොඳින් ඒ ඇඳුම් පිරිසුදු කරගන්න සායම. ඉතින් මේ ධර්මයේ කියන එක හිත පිරිසුදු කරන පිරිසුදු කාරකයක්. මොකුත් නැහැ නේද? කතා කරන්න පස්සහන මොකුත් නැහැ. ඔව්. දැන් මේ පුටුවට එන්න මට ඇහෙන්නේ නැහැ. මෙතන ඉස්සර පුටුවක් තියෙන තැනට. අපේ හට අරගෙන කවුටුත් ඉස්සරහට ගන්න. පුටු ගන්න. පුටු ඉස්සරහට ගන්න. අන්න. හා මෙතන. අන්න ඕමින් ඕමින් දෙයි. ඔව් කවුද ඔබතුමනි? හා හා ඔව් හරිද? ඒක තමයි මේකයි. මේ ටික ඉස්සෙල්ලාම මම මේ කරන්නේ ලදරු පාසල. ලදරු පාසලෙන් සමත් වුණොත් විතරයි ඉදිරි කටයුතු පිළිබඳව විග්‍රහයන් සිද්ධ කරන්නේ. ලදරු පාසල සමත් වෙන්නේ නැතුව මම ඕලෙවල් ඒලෙවල් දෙන්නෙම නැහැ. ඒ ආනපාන සති හරේ මේ ඔය නාහේ කඩාගෙන කරන දේවල් ඒක ගොඩක් ඉහෙල කරන්නේ කරන්නේවා. මේ ඉච්චර ගැඹුරට කරන්නේ මේ සරල ආරම්භයක් හැටියට කරන්න. මොකද හේතුව මේ ඒ වගේ දේවල් මේ නොදැනුවත් කරලා අඟොඩ ඉන්නව බර ගන්න. අනේ ඔබ ඕගොල්ලන්ට නම් ප්‍රශ්නයක් නෑ. එක බස් එකේ දුර. එහෙම. නේ? ආ මේ ඉන්නේ පැත්තේ මේ අල්ලපු ඇටේ ඉන්නේ අඟොඩ ඉස්පිරිතාලේ. හරි. තව මොනවද ප්‍රශ්න? ඔව්. නෑ. ඊට පස්සේ ඒ තියෙන ස්වභාවය, ඒකට කියන්නේ මෛත්‍රී විහරණය කියලා. ඒ ස්වභාවය භාවිතා බහුලී කතාවසෙන් වඩන්න ඕන. භාවිතා බහුලී කතාවසෙන් වඩන්න ඕන. සහල්ලුවක් තමයි, සම්පූර්ණයෙන්ම සහල්ලුයි. මුකුත්ම නැහැ. ඔව්. ඒකට මේ ලෝකයා විසින් පනවන හිස් ස්වභාවය නෙමෙයි, වචනවල නොමැති නිදහස. එය භාවිතා බහුලී කතා කරන්න ඕන. ඒ ජීවිතේ කරගන්න ඕන. එතනට අපි උත්සාහ කළ යුතුත් නැහැ, උත්සාහ නොකර සිටිය යුතුත් නැහැ. පුජ්‍යලත්වයේ කියන එක ඉක්මවා යන ගුණයට ආවට පස්සේ කුමක් සඳහා උත්සාහ කරන්නද? උත්සාහය අවශ්‍ය කරන්නේ ඇලීම සඳහා, ගැටීම සඳහා පමණයි. එසේ නොමැතිව කිසි දෙයකට උත්සාහය අවශ්‍ය කරන්නේ නැහැ. එහෙමනම් මේ ඇලීම් ගැටීම් වලින් නිදහස් වූ අවස්ථාවට උත්සාහය වුමනා කරන්නේ නැහැ. ඒකයි මෛත්‍රී විහරණය, බුදුරජාණන් වහන්සේගේ චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතා භාවිතා බහුලීකතා. එය ආශ්‍රය කරන් ඒ බහුලෝ වඩන්. ඉතින් ඒ වඩන තරමට සිතට සැහැල්ලුව. ඇයි හේතුව? මමත්වයෙන් ඈත් වෙන තරමට හිත